තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ කාලවකවානුව තුල කතා කරනවා අපි සසර ගමන ගැන. මොකද මිනිසුන්ට කාටත් මේ මිනිසයාට අයහපත පිණිස පවතින උපක්ලේශයක් තියෙනවා. උපක්ලේශයක් කියන්නේ බලවත් කෙලෙසයක්, ප්‍රමාදය. ප්‍රමාදේ නිසා තමයි මේ සංසාර සත්වයා සසරට වැටුනේ. ඒ නිසා මේ ප්‍රමාදේ ඇති වෙන්නේ නিত্য සුඛ ආත්ම වශයෙන් මේ ලෝකේ ග්‍රහණය කර ගැනීම නිසා. මනස ලෝකෙ ඉපදුනත් ඒක නিত্য විදියට, සැප විදියට, ආත්ම විදියට හිතනවා. ඊළඟට ආරෝග්‍ය මදින් මත් වෙනවා, ජීවිත මදයෙන් මත් වෙනවා, ඊළඟට යෞවන මදයෙන් මත් වෙනවා. මේවා නිසා ප්‍රමාදය ඇති වෙනවා. ඊළඟට සසර ගමන කල්පනා කරන්නේ ඒ නිසා ප්‍රමාදය ඇති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන කොටත් වදාළේ අප්‍රමාදී වෙන්න කියලා. ඉතින් ඒ නිසා යම් කෙනෙකුට මේ දේශනා තුළින් හෝ අප්‍රමාදී බවක් ඇති වුණොත් මේ සසර ගමනට වැටෙන්නේ නැතුව බේරෙන්න නැත්තම් හොඳයි කියලා, ඒක විශාල භාගයක්. මේ ධර්ම දාන පවත්වන පින්තුන්ටත් ඒක බොහෝ කාලයක් උපකාර පිණිස, ඒ තමන් කරන පින්කම මහත්ඵල වීම පිණිස පවතිනවා, අපිත් ගන්න වෙහෙස යහපත පිණිස පවතිනවා. ඉතින් පින්වත්නි, අපි අද බලමු කොමග්ද මේ අද අපිට ප්‍රේත ලෝකයේ විස්තර, මේ ප්‍රේතවත්ව ඇසුරින් කොහොමද අපි ඉගෙන ගන්නේ කියලා. මේ තමයි අපි වැටිච්ච සසර ගමන. මෙලොවින් පරලොවට, පරලොවෙන් මෙලොවට ආපු සංසාර ගමනක් තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සේ කුඩකට එන වාඩුයි. අපි මේ සංසාරේ ගමන් කරද්දී ගියම නැති ලෝක තියෙනවා පහක්. ගියම නැති ලෝක පහ තමයි සුද්ධාවාස ධර්ම ලෝක, අවි ආසප්ප සුදස්ස සුදස්සි අකනිඨා බ්‍රක් කියන බ්‍රහ්ම ලෝකවලට අපි කවුරුත් ගිහිල්ලා නැහැ. ඔබත් ගිහිල්ලා නැහැ, මමත් ගිහිල්ලා නැහැ. එහි උපදීන්නේ අනාගාමී උත්තමයෝ. ඊළඟට අපි අඩුවෙන් ඉපදිච්ච ලෝක තියෙනවා, ඒ තමයි බ්‍රහ්ම ලෝක. සංසාරේ ගමන් කරද්දී අඩුවෙන් ඒත් ඉතින් අසංඛ්‍ය ගානක්. දිව්‍ය ලෝකවලත් අඩුවෙන් ඒත් අසංඛ්‍ය ගානක්. අපි වැඩිපුරම ඉපදුනේ මනුස්ස ලෝකවල. ඊළඟට වැඩි ඒටත් වැඩිපුර සතර අපායේ නරක, තිරිසම්, ප්‍රේත, අසුර ඔය ලෝකවල තමයි වැඩිපුරම මේ සත්වයා උපදින්නේ. අදට උනත් මේ තුන් ලෝක දහසේ වැඩිම සත්ව කොට්ටාසයක් සිටින්නේ අවීචි මහා නරකාදී යටම තියෙන. ඉතින් ඔහම තමයි සංසාරය යන්නේ. ඉතින් ඒ අතරේ ප්‍රේතයෝ ඉන්නවා. ප්‍රේත ලෝකේ ගණන් කරන්න නොහැකි තරම්. ඉතින් මේ ප්‍රේතයෝ කියන්නේ මේ මනස ලෝකේ හිටපු අයනේ. සමහර ප්‍රේතයෝ ඉන්නවා පින්වත්නි, ප්‍රේත ලෝකෙට ගිහිල්ලා තියෙන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයෙන්. ඒතුරු මේ පොළොව ගව් හතක් වැඩිලා ඒ ප්‍රේතයෝ. බුදුම ඒ තවම වතුර පොදක් බීලා නැහැ. තවම කෑමක් නැහැ. ඒකට පොළොව ගව් හතක් වැඩෙනකල් කෑමක් නැතුව වතුරක් නැතුව ඉන්නවා කියන්නේ ප්‍රේතයෝ මැරෙන්නේත් නැහනේ. මනුෂයා නම් දවස් 7න් කෑම බීම නැතුනොත් මැරෙනවා. මේ මැරෙන්නේ නැහනේ ප්‍රේතය. කර්මාන රූපයිනේ. එතකොට බලන්න දන් නොදීම මසුරුකම ඊළඟට සිතෙන් කයින් වචනයෙන් පව කරන එක කොයි තරම් භයානකද කියලා. ඔබට ඔබ යම් කිසි කෙනෙකුට ආදරේ නම් ඔබ යම් කිසි කෙනෙකුට හිතයිසී නම් ඔබ ඔබේ දරුවන්ට ආදරේ නම් මුණුබුරන්ට ආදරේ නම් ඥාතීන්ට ආදරේ නම් එයාටත් කියන්න පව කියන જાති නම් කරන්න එපා කියලා. එයාටත් කියන්න ගොඩක් පින් කරන්න කියලා. දන් දෙන්න කියන්න, සිල් රකින්න කියන්න. දැන් මේ බලන්න මේ අපූර්ව විස්තරයක් මේ නාරද ස්වාමීන් වහන්සේ තමයි මේ ප්‍රේතයව දකින්නේ. තුන්වෙනි වර්ගයේ හත්වෙනි ප්‍රේතවත්ව ඔබ තරුණයි, දිව්‍ය පුත්‍රයේ දිව්‍ය අංගනාවන් පිරිවරාගෙන ඉන්නේ. සිත් අලවන කාම සම්පත් වලින් සෝභමහනවයි. නමුත් දවල් කාලේට ඔබ හරියට දුක් විඳිනවා. කලින් ජීවිතයේදී ඔබව මොන වගේ පාප කර්මයක්ද කළේ? දැන් ඔන්න නාරද ස්වාමීන් වහන්සේ එක ප්‍රේතෙක් දැක්කා. රාත්‍රී කාලේ දිව්‍ය රාජයේ දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන තෞතිසාවේ දිවුරු යම් විදිහට සැප විඳිනවාද? ඒ විදිහට සැප විඳිනවා. ඉර අවුව වැටිගෙන එනකොට මෙයාගේ ඇඟ කැහැටු වෙලා ගිහිල්ලා කටින් නහයෙන් හොටු සෙම සැරව ඇවිල්ලා ඇඟ ගන්ධස්සාර ගහලා ඊළඟට සත්තු මේ නිල මැස්සු පිරීලා ඒතකොට දිව්‍යාංගනව දුවනවා. දිව්‍යාංගනව දුවනවා. ඊට පස්සේ ආයේ කුණු කෙල පෙරාගෙන එහෙම උඩු බැලිය අතර වැටෙනවා. ප්‍රේතේ ගොඩාක් දුක් විඳිනවා. දවල් කාලේ ආය හැන්දෑ වෙනකොට ආයතර ඇඟේ කුණු ගැති නැති වෙලා ලස්සන වෙලා සුවඳ හමනවා. ගීත ඇහෙන්න ගන්නවා. ඒකට දිව්‍යාංගනාව ටික දුවගෙන ඇවිල්ලා වැළඳ ගන්නවා. ඉතින් නාරද ස්වාමීන් වහන්සේ තමයි මේක දැක්කේ. ඊට පස්සේ මෙයා විස්තරී කියනවා, මං හිටියේ රජගහනුවර, ඒ රම්‍ය වූ ගිරබ්බජ කියන රමණීය රාජධානියේ. මං හිටියේ මුව වැද්දෙක් වෙලා. ලී වැකුණු අත්ඇතුව දරුණු විදිහට මං හිටියේ. ඒ කියන්නේ මෝ මරමරා තමයි ජීවත් වෙලා තියෙන්නේ. රජගහනුවර හරියට මෝ ඉඳලා තිනවා. දැනුත් යම් විදිහකට මෝ ඉන්නවා. කිසියෙකුට හිංසා කරන්නේ නැති ප්‍රාණීන් ගැන බොහෝ සතුන් ගැන මට තිබුණේ නපුරු සිතක්. සත්වෙක් දැක්ක ගමන් මේක මරාගන්නේ කොහොමද කියලා තමයි ඒ කාලේ කල්පනා කරලා තියෙන්නේ. අති දරුණු විදිහට මං හැසිරුණේ. බොහෝ සතුන් කෙරෙහි හිංසා කරන්ටයි මංගේ හිත ඇලුනේ. කිසි දමනයක් තිබෙන්නේ නැහැ. කිසි සීලයක් ගුණයක් නැහැ. නමුත් මාගේ යාළුවෙක් හිටියා, හරි සුහඳයි, ශ්‍රද්ධාවන්ත උපාසකේ. ඔහු මං ගැන අනුකම්පාවෙන් හිටියේ. මම නැවත නැවත පව් වලින් වැළක්වුවා. ඉතින් ඒ යාළුවෙක් ඉඳලා තියෙන හොඳ සත්පුරුෂ යාළුවයි. ඉතින් ඒ සත්පුරුෂ යාළුවා නැවත නැවත මෙයාට කියලා තියෙනවා, අනේ පව් කරන්න එපා, ඔක නතර කරපන්, නතර කරපන් කියලා හරියට කියලා තියෙනවා. ළමයෝ පව් විතරක් කරන්ට නම් එපා. අපාය යන්න එපා. මරණින් මත්තේ සැප ලබන්න කැමති නම් ඔය දුස්සීල වූ ප්‍රාණවදයෙන් වෙන් වෙයන්. මගේ සැප කැමති මා කෙරෙහි අනුකම්පා කරන ඔහුගේ වචනය මම අහලා ඒ සියලු අවවාද කළේ නැහැ. ඒවා කළේ නැහැ කියනවා මං. බොහෝ කාලයක් පව්වල ඇලිලා බුද්ධියක් නැතුව නෙව මං හිටියේ. ඉතින් කියනවා නාරද ස්වාමීන් වහන්සේට, මං ওই කියනේ වැහුවේ නැහැ, මම මගේ වැඩ ටික කරගෙන ගියා කියනවා. ඒ මහා ප්‍රඥාවන්ත උපාසකතුමා ආයෙත් මට අනුකම්පා කරලා බලන්න සත්පුරුෂයන්ගේ තියෙන උවමනාව කෙනෙක් නිදහස් කරවන්න තියෙන. ඉතින් ඊට පස්සේ ඒ උපාසකතුමා ආයෙත් මට කිව්වා, මේ අනේ ඔබ මේ සත්තු මරමරා ඉන්නවා නම් ඔබට පුළුවන් නම් අඩු ගන්න රාත්‍රියටවත් ওই දඩේ මියන්න නැතුන් හිටපන්. ඔබ නැගිටිච්ච වෙලාවෙ ඉඳලා දඩයන් කරනවා, රැට ගෙදෙට්ට වෙලා හිටපන් කියලා කිව්වා. ඉතින් මං අර මිනිස්සයා නිතර කියන නිසා මං දවල් කාලේ සතුන් මරලා රැට සතුන් මැරීමෙන් ඉංගලා සංවර වුණා. මේ ආයෙ මං ගියේ නෑ කියන සත්තු මරන්න. ඉතින් පස්සේ කාලේ මැරිලා මේ විමානික මං ඉපදුනා. රෑ කාලේ ප්‍රාණඝාතයෙන් වැළකුණ නිසා. දැන් බලන්න මෙච්චර කාලයක් රාත්‍රී ප්‍රාණඝාතය කළා. ඒතකොට වැළකුණානේ. ඒ වැළකීච්ච නිසා රාත්‍රී කාලේ දෙවි කෙනෙක් වගෙනවා. දැක්කද වරදකින් වැළකීම. ඊට පස්සේ දවල් කාලේ දුක් අනුභව කරන ප්‍රේතෙක් වාගේ අර ප්‍රාණඝාතයේ ඉවර මේ කර්ම ටික ඔක්කොම විඳිනවා දවල් කාලේ. ඒ කුසල කර්ම විපාක වශයෙන් මම රාත්‍රීට දිව්‍ය සැප අනුභව කරනවා. දවල්ට බල්ලන් බද්ද වෛරයෙන් වාගේ මාව පන්නගෙන ඇවිත් වට කරගෙන කනවා. දැන් දවල්ේ ප්‍රේතයා වුණාට පස්සේ බල්ලෝ වට කරගෙන හපනවා. ආයේ දිව්‍යංගනාව පැත්ත පලාත ඉන්නේ. යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ ශාසනයේ ස්ථිරව පිහිටලා නිරතුරුවම බණ භාවනාවේ යෙදෙනවා නම් මං හිතන්නේ ඔවුන් අසංකතව අමානිවන මුළුමනින්ම අවබෝධ කරගන්නවා කියලා. මේ එක ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ඒ සීලය මං රැයට විතරක් රැකලා මට රාත්‍රී දිව්‍ය සැප ලැබෙනවා. මං හිතන්නේ මුළු ජීවිත කාලෙම පින් කරන කුසල් කරන ධාමී හැසිරෙන අය අමා මහ නිවන් දකින්නවා කියලාමයි මට හිතෙන්නේ. මම මේ මගේ ජීවිතේ දිහා බලලා මේ ප්‍රේතයා කියන්නේ. ඉතින් නාරද ස්වාමීන් වහන්සේ මේ විස්තරේ සංඝයාට වදාලා. නාරද ස්වාමීන් වහන්සේ මේ කතාව ලේ දෙන්නේ පින්වත්නි මෙන්න මෙහෙමයි. මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු කාලේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු කාලේ මහා කාශ්‍යප ආදී උත්තමයන් පිරිනිවන් පාපු කාලේ බොහෝ අයෝරිද බොහෝ ජනයා පිළිගත් මහා අභිඥා තිබ්බ රහතන් වහන්සේ නමක් විදිහට සංගපරපුර පැබළුවේ නාරද මහරහතන් වහන්සේ. ඉතින් ඒ නිසා තමයි මේ නාරද මහරහතන් වහන්සේ මේ කතාවල ඉන්නේ. ඉතින් දැන් ඔන්න ඒ ප්‍රේතයාගේ විස්තරය. ඉතින් නාරද මහරහතන් වහන්සේ ඇවිල්ලා මිනිසුන්ට කියලා කුසල් වල පිහිටෙව්වා. එතකොට බලන්න දැන් අර ප්‍රාණඝාතය කරපු කර්මය ආවා. නමුත් දැන් මෙයා රාත්‍රියට සැප විඳින්නේ ප්‍රාණඝාතයෙන් වැළකුණන් තවත් කෙනෙක්ගේ වචනෙට වචනෙට ඉබේ සංවර වුණත් නෙවෙයි. ඒ වචනෙට ගරු වෙලා හරි මං එනම් මරන්න නැතුව ඉන්නම් අන්න සමාදන් වුණා. ඊට පස්සේ මේ ප්‍රාණඝාතය නොකර හිටියා. අන්න ඒකේ විපාක විදිහට. ඒතර මෙච්චර කාලයක් මේ මිනිස්සු පුංචි කාලේ ඉඳලා රෑ ප්‍රාණඝාතය කරපු කර්මය ආවේ නැහැ. එක දවාලටම එකතු වෙලා ගියා. දැන් මම මේ කියන්නේ මේකයි. ඔබ යම් කිසි කර්මයක් කරනවා නම් පාප කර්මයක්. ඒක ඔබ නතර කළොත් ඔබ ඒක දිවා කරන්නේත් නැහැ රාත්‍රී කරන්නේත් නැහැ. ඒ කර්ම විපාකේ ඔබව වරදින් වැළකීම නම් ඕ කර්ම විපාකේ. ඒ පුණ්‍ය විපාකේ ඔබව සුවපත් කරනවා. මෙතෙක් කරපු කර්මය ඈතකට යනවා. එහෙමයි ඒක සිද්ධ වෙන්නේ. මේ වගේ තේරුම් ගන්න එක. ඔබ බොන කෙනෙක් නම් ඔබ නාස. දැන් මේ බලන්න එක වරුවක්. දැන් සමහර වෙලාවක අපි දැකලාම තියෙනවනේ තුන් වරුවම බොනයි මන් නම් දැකලා තියෙනවා. වරු තුනම බොනවා. උදේටත් බොනවා, දවල්ටත් බොනවා, රැටත් බොනවා. එතකොට වරුවක් හරි වැලකිලා ඉන්නවා නම් ඒකෙත් විපාක තියෙනවා. හැබැයි ඉතින් අර බොන වෙලාවේ ඒක විපාකෙ පෙනෙසෙනවා. එතකොට ඔබ වැලකුනොත් එහෙම මේ සුරාවි. එතකොට ඔබ සුරාවින් වැලකුණා කියන්නේ ඔබ දවල්ට බොන්නෙත් නැහැ, රැට බොන්නෙත් නැහැ. එතකොට ඔබ මැරෙන්නේ පවින් වැලකිච්ච කෙනෙක් විදියට. එතකොට මේ සුරාවේ විපාකය මේ පිටිපස්සට ගිහිල්ලා පවින් වැලකිච්ච පුණ්‍ය කර්මයේ ඉස්සරහට එනවා. ඉතින් ඒ නිසා පවින් වැලකීම කොච්චර ශ්‍රේෂ්ඨද කියලා බලන්න. පුළු පුළුවන් විදියට වැලකෙන එක කොච්චර ශ්‍රේෂ්ඨද කියලා බලන්න. ඒ තරම්ම සංසාරයේ ස්වභාවය පින්වත්නි. ඉතින් ඒ නිසා මේවා තේරුම් ගන්නට ඕන. ඔය මිඟලුද්දක ප්‍රේතවත්ව අර කොටසකින් වැලකිලා එනිසා ඔබ පුළුවන් විදිහට වැලකින්න බලන්න. බොරු කියන එක වැලකින්න බලන්න. ඒ නිසා තමයි සමහර අය කරනවා මේ දැන් ඕන බඹසර රකින්න අමාරුයි. ඒතර සමහර අය කරන්නේ උදේට වැඩට යද්දී බඹසර සමාදන් වෙනවා. ඒතර දවල් දවසේම අවශ්‍ය වෙනකල් ඒ මේ කාම සිතිවිලි හිතන්නේත් නැහැ. ඒ වගේම නරක ක්‍රියාවල යෙදෙන්නේත් නැහැ. අන් ස්ත්‍රීන් පුරුෂයන් ගැන සිතිවිලි පහල කරන්නේත් නැහැ. මම අද බඹසර සමාදන් වෙලා ඉන්නේ කියලා හවස් කාලේ බුදුන් වඳින කල්ම බඹසර සමාදන් වෙලා දවසට දහවල් කාලේ බඹසර සමාදන් වෙනවා. ඊට පස්සේ තව සමහර අය අපිට මොන කියලා තියෙනවා දැන් ස්වාමියා රට යනවා. ඒතර නෝන මෙහි බඹසර සමාදන් වෙනවා. ඒතර රට යන ස්වාමියා එහෙ බඹසර දැන් මට මොන ගිහිල්ලා තියෙනවා කොරියාව. ওই වගේ සමහර රටවල් වල ළමයි මේ ඒ මෙහින් යනකොටම බඹසර සමාදන් වෙලා යනවා. එතකොට එයාලා එහි ඉන්නවා නම් අවුරුදු දෙකක් අවුරුදු දෙකේම බ්‍රහ්මචාරී. ඉතින් ඒ වාගේ බඹසර සමාදන් වෙනවා. ඊළඟ සමහර අය සතියේ දවස් කිහිපයක් විවාහ වුණ අයත් බඹසර සමාදන් වෙනවා. ඊළඟට පෝයට සමාදන් වෙනවා. හතර පෝයට සමාදන් වෙනවා. මේ වගේ කාලෙන් කාලට ඒ වගේත් විපාක තියෙනවා. ඒ වගේත් විපාක තියෙනවා. ඉතින් ඒ නිසා මේ පින් කියන જાතිය, කුසල් කියන જાතිය බොහෝ සැතසලසල දෙනවා. ඊළඟට ජීවිතේ දැන් ඔබ ගත කරන්නේ අවසාන කාලේ නම්, දැන් ඔබ ඔබගේ අකුසල් අත්හැරලා දැන් යහපත් මාර්ගයට આવොත් දැන් ඔබට විපාක සැලසෙනවා. ඊළඟට ඔබ දැන් වැඩිහිටිනම්, අම්මා තාත්තා කෙනෙක් නම්, ඔබ මෙතෙක් කරපු අකුසල් අමතක කරලා දැන් ඉඳලා ඔබ හැදුනොත් දැන් ඉඳලා ඔබට යහපත් විපාක සැලසෙනවා. ඔබ දැන් තරුණෙක් නම්, දැන් ඉඳලා ඔබ යහපතේ හැදුනොත්, දැන් ඉඳලා යහපත් වුණොත් පුංචි කාලේ මොන වැරදි වෙලා තිබ්බත් දැන් ඉඳලා යහපත් විපාක හැදෙනවා. ඔබ දැන් ඉස්කෝලේ ළමයෙක් නම්, ඔබ දැන් ඉඳලා යහපතේ දෙනවා නම් කොයි තරම් හොඳද? චූටි ළමයි ඉන්නවා, ධර්මයේ හැසිරෙන, එයාලගේ ජීවිත කාලෙම කුසල් කෙරුණොත් එහෙම කොයි තරම් යහපත්ද? ඔවුන්ට කොච්චර සැප විපාක සැලසෙයිද? ඔවුන් කොයි තරම් තේජවන්තව, මහානුභාව සම්පන්නව සැප විඳීද? ඔවුන් සත්පුරුෂ ඇසුර පැතුවොත් ඔවුන් සත්පුරුෂයන් ළඟම උපදිනවා. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න මේ ප්‍රේතවත් ඇසුරින්. ඊළඟට තියෙනවා මේ තේ වගේ එකක් තමයි මේ සිද්ධියක් දකින්නේ නාරද මහරහතන් වහන්සේ. නාරද මහරහතන් වහන්සේ එක ප්‍රේතෙක් දකිනවා කූඨාගාරවල, ප්‍රාසාදවල දිගු ලොම් ඇති කොඳු පළස් අතුරපු යහන්වල පංචාංගික තූර්යනාදය සුන්දර විද්‍යට වාදනය වෙද්දී ඔබ ඒ ගැන සතුටු වෙනවා. මේ දෙවියෝ ඒ රැය ගිවි ගියාට පස්සේ හිරු උදා වෙනකොට ඔබ සෝහනේ අත්හැර දමනවා. බොහෝ දුකටපත් වෙනවා. දැන් රාත්‍රියේ මාලිගාවේ ලස්සනට දෙවි කෙනෙක් විදිහට සැපෙමින් ඉඳලා හිරු උදා වෙනකොටම මොකද කරන්නේ? අර දිව්‍ය මාලිගාවේ ඉන්න අයම මෙයාව ඇද්දගෙන ඇවිල්ලා සෝහනට දානවා. දෙවියා. ඉතින් ඊට පස්සේ ඇඟෙහිම වැහැරිලා වැහැරිලා ගිහිල්ලා මේ ඇඟ කුණුවෙන්ට ගන්නවා, මැස්සෝ අහනවා, බල්ලු ඇවිල්ලා කනවා, ගොඩාක් දුක් විඳිනවා මුළු දවල් කාලෙම. ඔබ විසින් කයෙන් වචනෙන් මොන වගේද පවක් කරගත්තේ? රාත්‍රී කාලේ දෙවියෙක් විදිහට සැප විඳින්නට, දහවල් කාලේ මේ විදිහට ප්‍රේත දුකක් විඳින්නට හේතුව මොකද්ද? මං හිටියේ රජගහනුවර, ඒ රම්‍යෝ ගිරබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ මෝ වැද්දෙක් වෙලා, මෝ අල්ලන වැද්දෙක්. මන් දරුණු සංවරකමක් තිබුණේම නැහැ. නමුත් මාගේ යාළුවෙක් හිටියා, හරි සුහඳයි, ශ්‍රද්ධාවන්ත උපාසකෙ. ඔහුගේ කුලුපග භික්ෂුවක් හිටියා. උන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. දැන් මෙයාගේ යාළුවෙක් හිටියා. දැන් යාළුව දන්නවා මේක කියන කිසිම බණක් අහන්නේ නැහැ, මේක වැද්දේ. ඒ යාළුවා නිතර යනින ආරාමික රහතන් වහන්සේ නමක් හිටියා. දැන් මේ යාළුව රහතන් වහන්සේට ගිහිල්ලා මෙයාගේ විස්තරය කිව්වා. ඊට පස්සේ කිව්වා, අනේ මගේ යාළුවට අනුකම්පා කරන්න, මේක පව් කරනවා, අතරමහපායයි, අනේ ස්වාමීනි අනුකම්පා කරලා මෙයාට පිහිට වෙන්න කියලා කිව්වා. ඊට පස්සේ ඒ රහතන් වහන්සේ ඒ කෙනාගේ ගෙදරට ගියා. ඉතින් ඒ ගිය ගමන්ම ඒ රහතන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සේ උන්වහන්සේ අනුශාසනාවක් කළා, ළමයෝ පව් විතරක් නම් කරන්න එපා, අපාය යන්න එපා කියලා. මරණින් මත්තේ සැප කැමති නම් ඔය දුස්සීලෝ ප්‍රාණගතින් ඝාතයෙන් වෙන් වෙන්න. මගේ සැප කැමති මා කෙරෙහි අනුකම්පා කරන භික්ෂුන් වහන්සේගේ මං ඒ වචනේ අහලා ඒ අවවාද මං පිළිගත්තේ නැහැ කියනවා. ඒවා ඉතින් ආන්දරණී ඔබ වහන්සේලා ඔහොම කිව්වට මේ ඔබ වහන්සේලාද අපිට කන්න ගෙනත් දෙන්නේ? මේ අපේ ගෙවල් වල තියෙන ප්‍රශ්න ඔබ වහන්සේලාට තේරෙනවද? මේවා අපේ પરම්පරාවෙන් එන දේවල්, අපි මේවා අත්හරින්නේ නැහැ කියලා මෙයා ඉතින් පඬිත කන්තිල් කිව්වා රාතන් වංශයට. ඊට පස්සේ ඒ ප්‍රඥාවන්ත උපාසකතුමා ආයෙත් මට අනුකම්පා කෙරෙව්වා. ඉතින් එයා ඊට පස්සේ අර යාළුව දැන් බැලුව රහතන් වංශය කියලාත් මෙයා අහන්නේ. ඊට පස්සේ ආයෙත් මෙයා ගෙදරට ඇවිල්ලා කිව්වා, අනේ එපා, දැන් අර මතක දේදා වැඩිය තිරුන් වංශය උඹට කිව්වා පව් කරන්න එපා කියලා. ඉතින් මෙහෙමයි, උඹට දවල් බැරි නම් උඹට උඹගේ ජීවිතේ හදාගන්න අඩුම තරමේ නම් ඔබ රාත්‍රී කාලෙවත් ওই දඩේ මේ යන්න තුන් ගෙදෙට වෙලා හිටපන්. ඊට පස්සේ ඔන්න මේ මම ඒ උපාසකයාගේ වචනේ අහලා රාත්‍රී කාලේ මුව දඩේ මේ ගියේ නැහැ, ගෙදෙට වෙලා හිටියා. දවල් කාලේ දඩයන් කළා. ඒ නිසායි මට රැයට දිව්‍ය සැප ලැබෙනවා, ලැබෙන්නේ. දවල්ට දුක් අනුභව කරනවා. ඒ කුසල කර්මයේ විපාක වශයෙන් මම රාත්‍රියට දිව්‍ය සැප අනුභව කරනවා. දවල්ට බල්ලන් බද්ද වෛරින් වගේ මාව පන්නගෙන ඇවිත් වට කරගෙන කනවා. යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ ශාසනයේ ස්ථීරව පිහිටලා නිරතුරුවම වන භාවනාවේ යෙදෙනවා නම් මං හිතන්නේ ඔවුන් අසංකත වූ අමානිවන මුළුමනින්ම අවබෝධ කරගන්නවා කියලයි. ඉතින් මෙයාට හිතෙනවා මං මේ පස්සේ කාලේ කියන දෙයක්වත් අහන්න නැතුව කෙනෙක් වෙලා ඉඳලා පස්සේ කාලේ මම මේ එකවරුවක් රාත්‍රී කාලේ පවෙන් වැලකිලා ඉඳලා මෙච්චර ආනිසංස ලැබුණා නම් මුළු ජීවිත කාලෙම යහපත කළොත් කොච්චර හොඳද කියලා. ඒ නිසා පව් වලින් ගැලවෙන්නම මේ කැමැතිම නැතුව සංසාරයටම වැටෙන්න ඉන්න පිරිසක් ඉන්නවනේ. ඒ අයටත් මේ කියන්නේ අනුකම්පාවෙන්. වරුවක් හරි පව් නොකර ඉඳ. වරුවක් හරි පව් නොකර ඉඳ. ඉතින් ඒ නිසා මේ ඔබගේ ස්වාමියා බොනවා නම් හැමදාම බිරිඳ ආදරෙන් කියන්න උපන් දින දවස් වෙනවා. අනේ හද උපන් දින දවසේ ඔය නොබී ඉන්න. එදාන්නේ බොන්නේ. උපන් දින දවසේ බොන්න එපා. පුතාගේ උපන් දිනේ. ඊට ගෙදර පස් දිනක් ඉන්නවා නම් හැමදාම බොන මිනිසයා අවුරුද්දට දවස් 5ක්වත් බීමනින් වැඩකලා. මොනව කරන්නද මේක කියන දේ අහන්න නැත්තම්. ඉතින් ඒ නිසා පින්වත්නි මේ පාපයෙන් වැළකින්ද එතන පේරණේද පාපයෙන් වළකින කාලෙත් බලපානවා. සමහර අය මගෙන් අහලා තිනවා මට මතක නෑ ඒ වගේ මතකයක් මට තියෙනවා. ඒ තමයි මේ සමහර අයට පුණ්‍ය විපාක දෙන්නේ ජීවිතේ අවසාන කාලෙනේ. කියන්නේ යාළුවට ධර්මයේ හම්බ වෙන්නේ ඊළඟට යාළුවට පින් කරගන්න ලැබෙන්නේ ධනෙ ලැබෙන්නේ ඔක්කොම හවස් කාලේ. මේ ජීවිතේ 50 60 පෙන්නට පස්සේ. ඒත් මට මතක නෑ තියෙන තැන. ඒ තමයි මේ එහෙම වෙන්නේ. නමුත් මට මේ තියෙන තැන මතක නැතුණාට කාරණාව මතකයක් තියෙනවා. එහෙම වෙන්නේ ජීවිතේ අවසාන කාලේ පින් කරන්න ගත්තට පස්සේ ඒක ජීවිතේ අවසාන කාලෙම විපාක දෙන්නේ. මැඳවියේ කරනකොට මැඳවිය. දැන් පුංචි කාලේ ඉඳලම බලන්න ළමයිට ධර්මිය හම්බ වෙනවා, බණ අහනවා, ළමයි පුංචි කාලේ ඉඳලම සිල් ගන්නවා. ඒ පුසසරෙත් පුංචි කාලේ ඉඳලම කුසල් කරලා. ඒවත් බලපානවා. බලන්න මේ පින් කරන්නේ රෑද දවල්ද කියන එක ඒක කර්මයට බලපාන හැටි. ඉතින් ඒ නිසා ඒ වගේම රහතුන්ගේ දහමට දමණය වෙන එකේ විපාක. ඉතින් ඒව දිහා බලන්න ඊළඟට ඔබගේ මුළු ජීවිතයම කල්පනා කරලා බලලා බලන්න මේ ඔබට පින් කරන්න කුසල් කරන්න මේ ලැබෙන්නේ කොයි අවස්ථාවද? අකුසල් දුරු කරන්න ලැබෙන්නේ කොයි අවස්ථාවද? අඩුම ධර්මයේ මේ ලෝකෙට මේ ව්‍යසන කරදර වෙච්ච ඒවා දැකලා සුනාමි කරදර, ගම් වතුර කරදර, නායයන් කරදර, බෝම්බ පිපිරීම්, ඊළඟට ඔය වගේ ඊළඟට මේ කොරෝනා වෛරසයෙන් මුළු ලෝකෙම බය වෙච්ච ඒවා, ඒව දිහා මේ රතවහනවල මිනිස්සු හැප්පෙන ඒවා, ඊළඟට මිනිස්සු මරා ගන්න ඒවා, සියදිවි හානි කර ගන්නවා ඒවා, මේ ඔක්කොම මිනිස්සුන්ට ඉන්න ව්‍යසන දිහා පොඩ්ඩක් නුවණින් කල්පනා කරලා බලලා මේ ලෝකේ අනිත්‍යයි, අපිටත් මේ සංසාරේ මේවට මුහුණ දෙන්න වෙනවනේ, මේ වගේ අපි ගැලවෙන්න ඕන කියලා පින් කරන්න කුසල කරන පැත්තකට ජීවිතේ ගත්තොත් අපි කරන දේවල් වල විපාක එනවා කියන එක පිළිගත්තොත් පළවෙනි පිනම හට ගන්නවා. කර්ම කර්මඵල විපාක විශ්වාස කරනකොටම පින හට ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා චිත්තුප්පදම් පහං චොන්ද කුසලේසු ධම්මේසු බහූපකාරාන්ති වදාමි. කෝපන වාදෝ කායන වාචාය අනුවිදීයමානෝ. බුදුරජාණන් වහන්සේ වදාලා චොන්ද කුසල් ධර්මයක් කරන්න ඕන කියලා හිතන එකත් මහෝපකාරයි කියනවා මේ සසර දුකින් නිදහස් වෙන්න. කයින් වචනින් කළොත් කවර කතාවද? ඒ නිසා බොනේ කියන හිතුවොත් මං බොන් නැතුව ඉන්නවා කියලා. ඒ සමාදන් වීමම ඔහුට පිනක්. ඊට පස්සේ යාට අමාරු වෙලා මොන හරි අරුබුදයක් කියලා ආපහු සිල් කැඩෙන්න පුළුවන්. ආයෙ හදා ගන්නවා. නමුත් එයා හිතලා මම මේක නවත්තන්න ඕන කියලා. සල්ලාලකම මේ දෙනෙක් කියනවා මම මේකෙන් නතර වෙන්න ඕන කියලා හිතනවා. හිතන එකත් උපකාරයි. ඒක ක්‍රියාත්මක කළොත් කවර කතාවද? බොරු කියන කෙනා අනේ මම මේ පචහලාල යන එක නතර කරන්න ඕන, කේලම් කියන එක නතර කරන්න ඕන, මගේ මේ ලෝභකම් මන් දුරු කරගන්න ඕන කියලා හිතන එකත් වටිනවා. කළොත් කවර කතාවද? ඉතින් ඒ නිසා කුසල් සිත් උපදවන්න. බඹසර රකින්න අමාරු වෙන්න පුළුවන්. නමුත් අනේ මම මට බඹසර රැක ගන්න නැත්තම් කොච්චර හොඳද කියලා හිතනවා යා. ඊළඟට පොයෙට සිල් ගන්න නැත්තම් කොච්චර හොඳද කියලා හිතනවා. අනේ හොඳ දානයක් දෙන්න ඕන මං කියලා හිතනවා. අන් අයට උදව් කරන්න ඕන කියලා හිතනවා. ඊළඟට මගේ සැරගති අඩු කරගන්න ඕන කියලා හිතනවා. ඒ වගේ කුසල් සිතනකටත් පින් උපදිනවා. කළොත් කවර කතාවද? ඉතින් ඒ නිසා පින්වත්නි, මේ විදිහට මේ කුසල් දහම්වල, පින් දහම්වල හැසිරෙන්න ඔබ දක්ෂ වෙන්න ඕන. ඉතින් දැන් මේ පෙනුනේ නැද්ද ද්විතීය මිගලුද්දක පේත වස්තුව? ඒ අර මේ රාත්‍රියක් පවින් ඇලකිලා ඉඳලා ඒකේ පින විපාක ආවා. නමුත් දහවල් කාලේ ප්‍රේත දුක වින්දා. ඉතින් මේ හැබැයි මතක තියාගන්න මේ කතාවල පින් අනුමෝදන් වෙන්නේ නැහැ. ඕම් වෙනුවෙන් පින් දෙන්න කවුරුත් ඇත්තේත් නැහැ. පින් අනුමෝදන් වීමත් නැහැ. ඉතින් ඊට පස්සේ ඉතින් දුකටපත් වෙනවා. අපි ගොඩාක් දැක්ක දෙයක් තමයි මේ විමාන ප්‍රේතයන්ගෙන් බොහෝ දෙනෙක් පින් අනුමෝදන් වීමක් නැහැ. තමන්ගේ දුක කියන එක තමයි තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට තමයි මේ විමාන ප්‍රේතයන්ගේ දුකේදී අනිත් ප්‍රේතයන්ටත් වැඩිය වේදනා දුක්ඛං කටළු වෙඩි මක් නිසාද? ඔවුන් සැපයි දුකයි දෙකම අත්විඳින නිසා. දැන් රස්නේ සීතලයි දෙකම ස්පර්ශ කරපු කෙනාට තමයි රස්නේ දුක වැඩිපුර දැනෙන්නේ. නැත්තම් ඉතින් රස්නේ කෙනා හිතන්නේ ජීවිතය ඒක කියලා. ඊළඟට සීතලේ ඉන්නේ කෙනා හිතන්නේ ඒක තමයි ජීවිතය කියලා. නමුත් රස්නේ කියන එකක් ස්පර්ශ කළාට පස්සේ තමයි එයාට සීතලේ දුක දැනෙන්නේ. ඒකයි. ඉතින් ඒ නිසා මේ ප්‍රේතය ගොඩාක් දුක් විඳිනවා. ඊට පස්සේ තව ප්‍රේතෙක් දකිනවා. මේ ප්‍රේතයා මෙහෙම එකක්. මේ බලන්න මේ ජීවිතවලට වෙන දෙයක්. බිම්බිසාර රජුරෝ මාසෙට දවස් 6ක් උපෝසථයේ සමාදන් වෙනවා. මේ බලන්න රටේ මහරජුරෝ දවස් 6ක් සිල් සමාදන් වෙනවා. ඉතින් ඒ දවස් 6 ඇතුළත එන කවුරුත් මේ බිම්බිසාර රාජකාරී කටයුතු ඇතුළේ සිද්ධ වෙනවා. ඉතින් ගම් ප්‍රධානීන් ඇමතිවරු රජුර මුණ ගැහින් දෙනවා. ආපු ගම රජුරවහන්නේ ඔහෙලාද සිල් ගත්තද? එතකොට බිම්බිසාර රජුරන්ගේ ඇතුළේ යටතේ ඉන්න සියලු දෙනාත් උපෝසථයේ සමාදන් වෙන්න ඕන මාසෙට 6 වතාවක්. ඒ රජුරුවත් එක නිතර ඉන්න පිරිස. එතකොට ඒක දවසක් කොහොම ඇවිල්ලා හිටවෝ පිරිසේ හිටියා මේ ඇමති කෙනෙක්. ඒ ඇමති සිල් සමාදන් වෙලා නැහැ. නමුත් දැන් රජුරු ඇහුවානේ මේ ඔබ සිල් සමාදන් වෙලාද කියලා. දැන් දවල් කාලේ ආවේ. ඔක්කොම දවල් එකට දෙකට විතර වගේ වෙන්න ඇති. රජුරු මොන ගහින්ද ආවා මේ උඹල සිල් ගත්තද කියලා ඇහුවා. ඊට පස්සේ අර එක මේ විනිශ්චයකාර ඇමති කෙනෙක් හිටියා. නඩු විභාග කරන ඇමති කෙනෙක්. මෙයා හරියට නඩු කන පිට පෙල්ලනවා. ගොඩාක් පව් කරනවා. ඉතින් මෙයාර මිනිස්සු මැද ඉඳලා මේ බිම්බිසාර රජුරු එකපාරම මෙයාගේ මුත් ඇහුවා මේ ඔහෙ සිල් ගත්තද කියලා. මෙයා එහෙමයි රජතුමනි එහෙමයි කිව්වා. නමුත් මෙයා උපෝසථය සමාදන් වෙලා නැහැ. ඊට පස්සේ දැන් මෙයා දැන් රත් වෙලා ගියා. ඉතින් රජුරු ඔක්කොගේ මහනවනේ. ඊට පස්සේ මෙයා හිතවත් ඇමති කෙනෙන් ඇහුවා මං එහෙම කිව්වට රජුරවන්ට මම සමාදන් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් ඔබ දැන් සමාදන් වෙන්නේ දැන් පුළුවන්ද කිව්වා. ඔව් අවස්ථාවේ පුළුවන්. එළි වෙනකල් සීලයක පන්තිවුවා. ඒ වෙලාවේ මෙයා මේ කට සෝදාගෙන මේ සීල් සමාදන් වුණායි දවල් වෙනම කෑමක නෑ. එහෙම මේ වෙලාවෙම සීල් සමාදන් වුණා හවස් කාලේ. ඒකට කියනවා අර්ධ උපෝසථේ. මේ කතාවලත් ජාතක කතාවක තියෙනවා අර්ධ උපෝසථේ රකින්නේ උදේ ඉඳලා හැන්ද වෙනකල් නෙවෙයි. හවස් කාලේ කෙනෙකුට උදේ සීල් ගන්න බැරි වෙච්ච කෙනෙක් හවස් කාලේ සමාදන් වෙලා පහෝදා එළි වෙනකල් එහෙම රැකලා තියෙනවා අර්ධ උපෝසථ. නමුත් ඉතින් මේ වට ඉතින් 아무තු විග්‍රහයක් කරන්න අවශ්‍ය නැහැ. පැයක් සිල් රැක්කත් විපාක දෙනවා. ඒ නිසා උදේ සිල් සමාදන් වෙන හවස් වෙලා වෙනකල් රකින්න අයටත් සීලය තියෙනවා. නමුත් 30ක පැය 24 සීලය රැකෙන්නේ පහෝදා එළි වෙනකල් රැක්කොත් ඒක පූර්ණ උපෝසථය කියලා කියන්නේ. ඉතින් මෙයා ඔන්න අර්ධ උපෝසථයේ සමාදන් වුණා. සමාදන් වෙලා මෙයා දැන් ඔන්න සිල් රැකගෙන ඉන්නවා. මෙයාට අසනීපයක් තියෙනවා. රැයට ආහාර ගත්තේ නැත්නම් මෙයාට වාත අමාරු වෙනවා. එදා රාත්‍රියේ මෙයාට වාත අමාරු ආවා. මොකද එදා දවල් කාලත් නැහැ රැත් නැහැ. ඊට පස්සේ මේ දැන් මෙයා මේ වාත අමාරු වැඩි වෙලා රැ ගොඩක් මෙයාට වේදනා වැඩි වුණා. අසනීප තත්ත්වය වැඩි වුණා. මෙයා රැ මැරුණා. මෙයා මැරිලා ගිජ්ජ කූටේ ප්‍රාන්තය යහපැත්තේ විශාල ගල් ගුහාවක විමාන ප්‍රේතෙක් කියලා උපදුනා. ඒ කියන්නේ දෙවි කෙනෙක් වගේ දිව්‍ය ශරීරයකින් උපදුනා. දිව්‍ය අප්සරාවෝ 10,000ක් ඉන්නවා. ඒ විමානේ. හැබැයි ඒ කෙනාගේ ස්වරූපේ මේ වගේ. දැන් ඔන්න මේ සිද්ධිය දකින්නෙත් නාරද මහරහතන් වහන්සේ ඔබ ගිජ්ජකූටයෙන් පල්ලෙහාට බැහැගෙන ඉන්නකොට දකින්නේ. ඔබ මල් පැලඳගෙන ඉන්නවා, ඔටුන්නක් දාගෙන ඉන්නවා, අත්පාවල ආභරණ පැලඳගෙන ඉන්නවා, සඳුන් කල්ක ඇඟ තවරාගෙන ඉන්නවා, ඔබේ මෝහ මඩල හරියම ප්‍රසන්නයි, සිරුගේ පැහැයෙන් බබලනවා, නර දෙවි කෙනෙක්ගේ ස්වභාවය. ඔබට යම් මේ පරිවාර ජනයා ඉන්නවා නම් ඒ දිව්‍ය පිරිසයි. ඔබට යම් උපස්ථායිකාවන් ඉන්නවා නම් ඒ අය විතර දිව්‍ය කන්‍යාවන් 10000ක් ඉන්නවා. දැන් බලන්න මේ දෙවියන් දිව්‍ය අක්ෂරාවන් ලැබෙන පින් ගැනවත් මේ බුද්ධ ශාසනයේ කතා වෙන්නේ. දැක්කද පහුගිය කාලේ අන්තවාදීන්ගේ දහම් වල තිබ්බේවා. සමාගයේ ආගම වෙනුවෙන් මරාගෙන මැරුණොත් දිව්‍ය අක්ෂරාවෝ 72. මේ 72 කුටනේ මේ මිනි මරාගත්තේ. ඊට පස්සේ කර්මාන රූපේ යන්නේ කොහෙද? අතර මහා පායි. දැන් මේ තියෙන අර්ධෝපෝෂිතයක් රැකලා දිව්‍යංගනාව 10000. ඊට පස්සේ දැන් මේ ඒ විමානේ ස්වභාවය කියනවා. වුන් සක්වලලු ආදී පරන්දනා පැලඳගෙන ඉන්නවා. රන්වම් මුදුන් මල් කඩකින් සැරසිලි ඉන්නවා. නුඹ මහානුභාව සම්පන්නයි. ඔබව දකුණ කොට ලොමු දහ ගැන්වෙනවා. එහෙත් ඔබ තමාගේම පිටේ මස් කඩ කඩා කනවා. මේ පුදුම මේ අත්භව පරිලාභයක් නේ. ඒ කියන්නේ පුදුම ජීවිතයක් නේ පින්වත්නි. එච්චර ලස්සන අනිත් අය දැක ගමන් බය හිතෙන තරම් පුදුම හිතෙන තරම් ලස්සන තේජසත් වෙන දෙවියා මොකද කරන්නේ? තමාගේ මැඟින් මෙහි ඉන්න ගමන් මස් කඩනවා කනවා. තමන්ගේ මැඟේ මස් කනවා. ඒ දෙවියගේ ආහාරය තමන්ගේ ඇඟේම මස් කඩ කඩ කන එක. දැන් මෙහෙම කඩලා කනවා, ලේ වැක්කිරෙනවා. ඒ වැක්කිරෙන ලේන් මස් ටික කනවා. ඊට පස්සේ ආයෙ එතන පෑහිලා. ආයෙ වෙන තැනකට තමන්ගේ මත දාගෙන කඩා ගන්නවා මස්. නියපොතු දික් වෙනවා. තියුණු පිහි වාගේ නියපොතු. ඒ වගේම තමන්ගේම මස් කනවා. එතකොට සාමාන්‍ය මිනිස්කේ කොනිත්තනකටත් ඇති වෙන වේදනාව බලන්න. මස් කැල්ලා කඩලා ගන්නකොට කොච්චර වේදනාවක් ඇද්ද? ඒ වේදනාව ඒ විදිහටම එනවා. අය සනීප නෑ මෙහෙම කඩලා ගත්තා කියලා. එහෙම නමුත් මෙයාට මේක නතර කරගන්න බෑ. ඒ කියන්නේ මං කියේ සමහර අය ඔළුව ගහ ගන්නවා බීත්ටි නතර කරගන්නේ නෑ. තමන්ගේ වේදනාව ඉන්නේ. ඊට පස්සේ අහනවා මේ තමන්ගේ පිටේ මස් කල්ලා කනවා. ඉතින් මොකද්ද උඹ කරපු පාපේ කියලා අහනවා. මොන වගේ කර්මයක් නිසා උඹට මේ වගේ ජීවිතයක් ලැබුණේ? මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ මට අයහපත වෙනසමයි ජීවත් වුනේ. කේලම් කිව්වා, බොරු කිව්වා, කපටි වැඩ කළා, වංචාවෙන් ජීවත් වුණා. මම මටම අයහපත ඇති වෙන දේවල් කළා. එහිදී මම පිරිස් මැදට ගිහිල්ලා සත්‍ය කතා කරන්න සුදුසු කාලේනකොට මම යහපත් කාරණ්‍ය අත්හැරලා අධර්මයට අනුරූප දේ කතා කළා. ඇත්ත කියන්න ඕන තැන මම බොරු කිව්වා. මම අනුන්ට නැති තැන ඇදකුද කිව්වා. ඔන්න අනුන් නැති තැන ඇද ආරක කතා කරන්න මෙහෙම ඉන්නකොට හොඳට ඉන්නවා ගරු සර්ව ඇතුව. ගියාට පස්සේ යාගේ ඇද ටික ඔක්කොම කිය කියා විහිළු තහළු කර කර ඉන්නවා. අර ගියේ මෙහෙමයි, මෙයා ගියේ මෙහෙමයි. ඉතින් අනේ මම නින්දා කළා මේ මිනිසුන්ට. ඒ පිටුමස් කෑම නිසා දැන් පිටුමස් කෑම කියන්නේ දැන් ඉස්සරහින් හොඳට ඉන්නවා, පිටිපස්සෙන් කඩ කඩ කනවා. ඒ කියන්නේ මේ ඉස්සරහට හොඳයි පිටිපස්සට නරකයි. ඒකේ අදහස තමයි පින්වත්නි මූණට එකක් ඇතුලෙන් ගේම කියලා මිනිස්සු කියන්නේ. ආන්නේ එකට හොඳට ඉනාවලා ඉන්නවා ඇතුලෙන් ගිනි ගෙඩි. ඒකේ ඒකේ විපාකයක් විදිහට තමන්ගේම පිටේ මාස් තම තමම කඩ කඩ කනවා. පිටිමස් කෑම. ඉතින් මේ විදිහට ඉඳලා තමයි මම මේ දුක් විඳි. පින්වත් නාරද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාව දැක ගන්න ලැබුණා. ලෝකානුකම්පාව ඇති අතිශයින්ම දක්ෂ වූ බුද්ධ ආදී උතුමන් යමක් වදාළා නම් මා කියන්නේ ඔබට එහෙමයි. කේලන්නම් කියන්න එපා. බොරු කියන්න නම් එපා. මං කළා වගේ පිටුමස් කන්නත් එපා. ඒ කියන්නේ හොඳ මෝනට හොඳට ඉඳලා ගියාට පස්සේ ඒ මිනිසුන්ගේ නිନ୍ଦා අපහාස කරලා ඒ මිනිසුන්ට යටිපූට්ටු වැඩ කරන්න එපා කියලා කියන්නේ. මේ මාත වාගේ පිටිමස් කන්න සිද්ධ වෙයි කියනවා. දැක්කද කර්මවල ස්වභාවය? ඉතින් ඒ නිසා මේ පාපය කියන කේ විදිහට එනවා. දැන් මතකද මේ මිනිස්සයෝ යන්තැරලා ඇදපුද කියන එක? කුජුත්තරා කලින් ජීවිතේ හිටියේ රජවිසවක් නේ. දානෙට වැඩපු පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කළා. එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් හිටියා මේ කුදු වෙලා යන්නේ. ඉතින් ඒ පසේ බුදුරජාණන් වහන්සේ ගියාට පස්සේ අස බිරසෝවරු අන්තපුරයට එකතු වෙලා ඒ අර බිසව අදාර ආපු තෙරුන් වහන්සේ ගිය හැටි දැක්ක නේද කියලා අර කුදු වෙලා යන හැටි අර කට්ටියට කියනවා. ඉතින් අනිත් අය හිනා වෙනවා. ඒක සමච්චලයට ගත නිසා උපනෝපන් ජීවිතේ කුදු වෙලා උපදින්නේ කුජුත්තරා. කර්ම විපාක. කවදාවත් රංගපාල වෙන්නන්න හොඳ නැහැ. අද කාලේ කටහඬ අනුකරණය කරන එක, චරිත අනුකරණය කරන එක මහා ඉහළින් යනවනේ. කොහොම වෙයිද කර්ම? කොහොම වෙයිද කර්ම? නමුත් ඒවට තියෙන තැන කොහොමද? ඒවා කොච්චර මිනිස්සු ඒවා ફોકસ කරනවද? ඒ මිනිස්සු ඒවා ගැන කොච්චර ඉහළින් කතා කරනවද? නමුත් ඒවයි කර්ම විපාක කොහොමද? අන් අය අනුකරණය කිරීම, විහිළුවට ලක් කිරීම, ඔවුන් කතා කරන විදිහට කතා කරලා, ඔවුන් යන්නේන විදිහට ගිහිල්ලා, ඒ වගේ විපාක කොහොමද? ඒවම එනවා සංසාරේ. ඒවම එනවා සංසාරේ. ඉතින් ඒ නිසා මේ දැන් තව තියෙනවා දැන් ඔය එඩ්ගා කේසිගේ කාලේ. එඩ්ගා කේසිගේ කාලේ එක මේ කෙනෙක් මේ එඩ්ගා කේසි ඉන්න තැනට ඇවිල්ලා කියලා තියෙනවා මේ අපේ පුතා බේරා ගන්න බෑ. එයා මේ පුතා පිරිමි ළමයි පිටිපස්සේ යනවා. එතකොට එයා එකෙන් ගලව ගන්න බෑ ඒකට ඇබ්බැහි වෙලා කියලා. ඉතින් එඩ්ගා කේසි නිමෝහන නින්දාවට පත් වෙලා එයාගේ පෙර ජීවිත බලනවා. එයා කලින් රජමාලිගාවේ හිටපු ඇමති කෙනෙක්. බොහෝ කාලයකට කලින්. ඔය ඇමති රජමාලිගාවල අන්තපුරේ කාන්තාව ඉන්න මාලිගාව බාර දෙන්නේ නපුංසකයිට. එතකොට එයයි තමයි වටේට ආරක්ෂාවට දාන්නේ. එතකොට එයාලා පිරිමින්ට ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි රජවරු එහෙම කරන්නේ. එතකොට යම් රාජ්‍යයක වෙනම තියෙනවා නපුංසක පන්තියක් කියලා ඒ අන්තපුර රකින්නවා. එතකොට ඒ අයගේ අතරේ ඔය වගේ එක එක අනාචාරකම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අර ඇමතියා අර මේ මාලිගාවේ තැන් තැන්වල කාටුන් වලින් ඇඳලා ඒ පිරිමියාගේ ඒ ක්‍රියා කාටුන් වලින් ඇඳලා. එතකොට ඒව විහිළුවට ලක් කරලා හමච්චල් කරලා ඒකේ විපාක විදිහට උපනෝපන් ජීවිතේ යාටත් ඒ මේ විකෘති කාමාසා උපදිනවා. දැන් ඒක යාට ඇවිල්ලා තියෙන්නේම ඒ විකෘති කාමාසා තියෙන අයව සමච්චල් කිරීම. මේ ලෝකේ කර්මාන රූපව මේ මිනිසුන්ට වෙන දේවල් වෙනවත් නෙමේවා. අපිට තේරෙන්නේ සාමාන්‍ය ලෝකේ ගැන තේරෙන, සසර ගැන, කර්ම ගැන තේරෙන කෙනෙකුට නම් මේ ලෝකේ මිනිසුන්ගේ දුර්වලතා ඉදිරි අනුකම්පාවමයි උපදින්නේ. පාපේට ගරහනවා. වැරද්දට අපි ගරහන්න ඕන. පාපේට ගරහන්න ඕන. නරක දෙයට නරකයි කියලා කියන්න ඕන. නමුත් මේ සත්‍යය සසරට වෙලා ඉන්නේ. ඕනම කෙනෙක් වැරද්දක් කරන්නේ ඒ වැරද්දට ඒ සත්වයාගේ ජීවිතේ හැදිලා සංස්කාර. ඉතින් ඒ අය බේරා ගන්න පුළුවන් ධර්මයෙන් තමයි. ඒ නිසා අන් අයට සමච්චල් කිරීම, අපවාද උපවාද කිරීම බොහෝ පාපයක් කියන එක ඔබ මේ විදිහට කල්පනා කරගන්න ඕන මේ දේශනා අහලා. ඊට පස්සේ තවත් අපිට ඉගෙන ගන්න ලැබෙනවා, අපි තවත් ඉගෙන ගනිමු අදම. ඒ තමයි මේ ධාතු විවන්නක පේතවත්වය. පින්වතුනි මේ සමහර බයින්වානේ ධාතුන් වහන්සේලා කියලා ඔයවා උඹලා මොනවද වඳින්නේ? ඊළඟට ඔය මැටි ගොඩවල් වලට ඇයි වඳින්නේ? මේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියානම් ඔය කරන මේ විකාර වලට අනුබල දෙයිද කියලා මේ සෑ වන්දනා, ස්තූප වන්දනා, බෝධි වන්දනා ඒවට ගරහනවානේ. ඊළඟට අද කාලේ උන්වහන්සේලා මේ ජීවත් වෙන මේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කර කර කික බැන බැන ඉන්න පිරිසක් වෙනවම ඉන්නවනේ මේ මනුස්ස ලෝකේ. මේ බලන්න අජාසත් රජුරෝ කරපු ධාතු පූජාව මාස 7ක් තිබ්බා. මාස 7ක් පුරාවට ධාතු පූජාවක්. එතකොට ওই ධාතු පූජාවේදී ඇමතිවරු රජගහ නුවර පිරිස් 84,000ක් හිටියා මේ ඒකට අකමැත්තෙන්. ඒ අය මැරිලා ඉපදුනේ පෙරේතයෝ අතර. මහකාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි මේ තව පිරිස ඒකට යන්න නොදී ඉක්මනට බේරගෙන මහකාශ්‍යප මහ රහතන් වහන්සේ ඉක්මනට ධාතු පූජාව සීමා කළා. මොකද සමහර මිනිස්සු මේකට අපහදින නිසා. ඊළඟට ඔය වාගේ ධාතු පූජාවක් තියෙද්දී එක ගෙදරක අම්මයි දුවයි පුතයි එයාලා ධාතු වන්දනාවට යන්න හැදුවා. තාත්තට රුස්සන්නේ. තාත්තා කිව්වා මේ උඹලා එක එක ඇට ගෑලි වලට වැඳින්න යන්න එපා. තොපිට කඹරලා දෙන්න අපි නේද? මේ ඊට පස්සේ මේ මතක තියාගනින්න මේ මං කියන දේ කරපල්ලා යන්නේ නැහැ කියලා. ඉතින් හරියට අර අම්මයි දරුවන්ට ධාතු පූජාවට යන්න දුන්නේ. ඉතින් මේ මිනිස්සයා ගෙදර නැති වෙලාවක අර මිනිස්සු ගිහලා හොඳට ධාතු උන්වහන්සේලා වැඳගෙන ආවා. රජකානුවර බුදුරජාණන් වහන්සේ පිරිනමන පැවට පස්සේ. ඒ ගෙදර මිනිස්සුත් වසංගතයක් ඇවිල්ලා මැරෙනවා. මං කිය ඉස්සලා හරියට වසංගත තිබිලා තියෙනවා. ඒ ගෙදර මිනිස්සුත් මැරුණා. මැරිලා අර අනේ ධාතු උන්වහන්සේලාට වැඳපුවයි දිව්‍ය ලෝකෙ ඉපදුණා. අර ධාතු වන්දනාවට ගරහපු එකේනා පෙරේතෙක් කියලා ඉපදුණා. අන්නේ පෙරේතයා මහකාශ්‍යප මහ රහතන් වහන්සේට මුණ ගැහුණා. මහකාශ්‍යප මහ රහතන් වහන්සේ මිනිසුන්ට පේන්න සැලැස්සුවා ඒ පෙරේතයා. ඒ පෙරේතයාගෙන් අහනවා, ඔබ ආසෙ ඉන්නේ හරිම ගඳයි. කුණු ගඳ හමනවා. කුණු ගඳ ගහන ඔබේ මුඛයේ පණුව පිරিলা කකා ඉන්නවා. ඔබ කලින් ජීවිතයක මොන වගේ කර්මයක්ද කළේ? පෙරේතේ කුණු ගඳයි ගඳස් සාරයි. මුනු රජ ගහනවරම ගඳ ගැහුවා. පණුව වැක්කිරෙනවා කටින්. කුණු එලා කට. ආයුධ ගත්තු පිරිසක් ඔබේ මුඛයේ සැත් වලින් කප කපා ලුණු වතුරෙන් ඉහිමින් ආයායම කපනවා. ඊට කර්මානුරූපව ආයුධ ආරම් පිරිසක් කට කප කපා අර පණුව වැටෙන ලුණු දානවා කටට. දැන් කද කටින් කරපු කර්මය කටටම විපාක දුන්නා. මෙහෙමත් ලෝක තියෙනවා පින්වත්නි. ඊට පස්සේ මොකද්ද උඹ කරපු පාපි කියලා අහනවා. අනේ මම රජගහනුවර හිටියේ. ඊට පස්සේ මටත් ගොඩාක් ධනෙ තිබ්බා. ඉතින් මමත් ධනෙ තිබ්බා. ඒත් මගේ බිරිඳ, දියණිය, ලේලි, මෙයාලා මලුයි, මහනෙල් මලුයි, වටිනා සුවඳ වර්ගයන් අරන් ස්තූප වන්දනාවට, ධාතු වන්දනාවට ගියා. මං ඒක වැළක්වුවා. නවත්තපල්ලා කියලා. කියනවා 86,000ක් වගේ පිරිසක් වෙන අපි ස්තූප පූජාවට නින්දා අපහාස කළා. දැන් වෙන වෙනම අපි දුක් විඳිනවා. ගෝර දුක් තියෙන නිරය වැනි පෙරේත ලෝකෙ ඉපදිලා අපි විඳවනවා කිව්වා. ඔන්න බලන්න. ධාතු පූජාවට, රංකොත් වේරි පූජාවට ගැරෙව්වා. සේරුවිල පූජාවට ගැරෙව්වා. රුවන්වැලි සෑ වන්දනාව වලට ගැරෙව්වා. මොකද්ද අපි කරන්නේ? පින්කමක් මහා මෙුණාවෙන් ගරහනවා. මේවා අපි හදපු ඒවාද? පින්වතුනි, ශාස්ත්‍රුන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ඒ ලාභයට, ඒ වන්දනාවලට ගරහන්න හොඳ නැහැ. වචනයක් පිට කරන්න හොඳ නැහැ. 86,000ක් ඉන්නවා කියනවා. ඒ වෙනකොට විතරක් රජගහනුවර විතරක් පෙරේතයෝ කට කුණු වෙලා කට කප කපා ලුණු දදා. අරහත් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට බුදු පූජා පවත්වන වෙලාවක කවුරු හරි කෙනෙක් ඒකට දොස් කියනවා නම් එයා බැහැර වෙන්නේ පිනෙන් බව තේරුම් ගන්න. මේ බලන්න මල් දරාගෙන අලංකාර වෙලා අහසින් වඩින මේ දිව්‍යාංගනාවන් දේශ මෑලා මේ අනුභව කරන්නේ ස්තූප වලට මල් පූජා කිරීමේ පුණ්‍ය විපාක. ධාතු වන්දනාව, ස්තූප වන්දනාව කරපුවයි දිව්‍ය ලෝකෙින්ද සැප විඳින හැටි එයාලට පේනවා. ආශ්චර්ය වූ, පුදුම සහගත වූ, ලොමු දහගැන් වෙන මේ පුණ්‍ය විපාකයේ දැක්කට පස්සේ නුවණ තියෙන උදවියේ මහා මොණින්ද්‍රයන් වහන්සේට නමස්කාර කරනවා, වන්දනා කරනවා. මේ මමත් මේ පෙරේත යෝනියෙන් චුත වෙලා මනුස්ස ලෝකේ ආත්මයක් ලබාගෙන, මනුසාත්මයක් ලබාගෙන නැවත නැවත ස්තූප පූජාවටමයි යන්නේ කියනවා මේ පෙරේතයා. ඔය වාගේ පෙරේත ලෝකේ ඉඳලා කියලා මනුස්ස ලෝකෙට ආපු අය ඇති. උන්ට දැන් ඒව අමතකයි. ඒ විඳවනකොට මතක් වෙනවා. දැන් අමතකයි. දැන් ආය අර පරණ පුරුද්දේ කවුරු හරි චෛත්‍ය වන්දනාවට ගැරෙහෙවෝ ඒකටම සෙට් වෙනවා. බයිනේ වටම කැමති කීප දෙනෙක් ඉන්නවා. මේ කී දෙනෙක් ඉන්නවද බයිනේ වට කැමති? බලන්න කවුරු බණක් ඔන්න දැන් අපේ වුණත් බණක් දැම්මා කිව්වොත් අහන අය නෙවෙයි ඉන්නේ. ඔන්න මට බැන්නා කිව්වොත් හොඳට අහනවා. කොහොමද සංසාරයේ ස්වභාවය? ඒ නිසා මේ පාපේ කියන කෙනා ස්තූප වන්දනාවට, ධාතු වන්දනාවට, බෝධි වන්දනාවට, අරහත් වන්දනාවට ගරහන්න නම් එපා. ඒ ස්තූප වන්දනා, බෝධි වන්දනා, අරහත් වන්දනා ඒවා සිද්ධ කරගන්න පින්පව් කියලා දෙයක් තියෙනවා පින්වත්නි. ඒ නිසා අද දේශනාවෙන් ඒ කාරණාව තේරුම් ගන්න. ඉතින් ඔබට පින් කරගෙන, කුසල් කරගෙන මේ ජීවිතේ යහපත් කරගන්න වාසනාව ලැබේවා. පව් අකුසල් ඔබගේ ජීවිතෙන් දුරු වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි, දිවසින් දුටු බියකරු සසර දහම් වැඩසටහන අද මේ සිද්ධ කළේ. එංගලන්තයේ පදිංචි පින්වත් තරංග කුමාර පේලි මහත්මයා තමයි අද මේ ධර්ම දානය දෙන්නට දායකත්වයේ දරන්නේ. ඉතින් ඒ නිසා අද මේ ප්‍රේතවත්තු කතාවලින් රාත්‍රී කාලයේ පවෙන් වැළකීලා දිව්‍ය සැප විඳින, දවල් කාලයේ පව දුක් විඳින ප්‍රේතයෝ ගැන ඉගෙන ගත්තා. ඒ වගේම අර්ධ උපෝසථී රැකලා දිව්‍ය විමානයක ඉපදිලා තමන් කරපු පාපයෙන් මේ තමන්ගේ පිටිමස්තන පෙරේතෙක් ගැන ඉගෙන ගත්තා. ඒ වගේම ධාතු වන්දනා, ස්තූප වන්දනා වලට ගරහන යන වෙනම පෙරේත විමාන තියෙනවා. ඒවා ඉගෙන ගත්තා. ඉතින් මේ කරුණු කාරණා කියලා දෙන්න දරුවන්ට පවා, මොනුබුරන්ට පවා, ඥාතින්ට පවා ඔබට ඒ අය ගැන සෙනෙහසක් තියෙනවා නම් පින්පව් ගැන කියලා දෙන්න. මේ පේතවත් විමානවත් මේ ඉතුරු වෙලා තිබෙන්නේ මේ දේශනා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට අරන් ආවේ යම්කිසි අර්ථයක් ඇතුව. මිනිසුන්ගේ ජීවිතේ සුවපත් වෙන්නේ පින්පව් යෝ විශ්වාස කළොත්, නැත්නම් මිනිසු පවීමේ දෙනවා. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා අද අපි ඔබට කියලා දුන්නා. ඉතින් පළමුවෙන්ම මේ දේශනාවලින් දේශනා කරද්දී මේ ලෝක ධර්ම දානයක් පවස්සද්දී ලෝකෙට මෙහිඳ ඉතින් මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. ඒ වගේම මේ දෙවියෝ මේ පින්වතුනොත්, ඒ වගේම අපේ මව් දෙරණ, මේ ලක් දෙරණ දෙවිවරු ආරක්ෂා කරත්වා, මේ ලෝකේ ව්‍යසන දුරු කරත්වා, මිනිසුන්ට සැනසෙල්ල ජීවත් වෙන්න දෙවියන්ගේ දිව්‍ය ආරක්ෂාව සලසත්වා. දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් විස්වා කියලා පින් පමුණුවනවා. ඒ වගේම අපි පින් පමුණුවනවා මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් විත්වා පරලෝක සැපේටපත් වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මේ බලන්නේ ධාතු වන්දනාව, ස්තූප වන්දනා, පූජාවල තියෙන පුණ්‍ය විපාක. ඉතින් අපි මෑත යුගයේ මේ උතුම් වන්දනාවලට යොමු කළා අපේ ජීවිතෙන් ගොඩාක් අපේ ජීවිතවල පින් රැස් කෙරෙව්වා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. අපේ දෑත් වලින් ස්තූප හැදෙන විදිහට, බෝධි මණ්ඩප ඉදි වෙන විදිහට, විහාර ඉදි වෙන විදිහට, අපේ දාත් වලින් ලක්ෂ ගණන් මල් පූජා වෙන විදිහට උන්වහන්සේ අපිට පින්පව් ගැන කියලා දුන්නා. ඉතින් අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. සියලුම ස්වාමීන් වහන්සේලාත් අනගාරිකා මෑණිවරුනුත් පැවිදි අපේක්ෂක දූපතුනුත් ධර්මාවබෝධයම ලබත්වා කියලා පින්පමුණුවනවා.